ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භානදී ඉලිසිසි යම් අවකාශයක් තුල හිත පවත්වාගෙන සිටි ශබ්දද ඇසේ හිතවිලිද පැමිණි. අවිතක්ක ਵਿਚාර සංඥාද හඳුනාගත හැකි. එහෙත් නාමයේ කරන්නේ කුමක්දයි පැහැදිලි නැත ඔහේ සිටි. මේසි ධර්මතාවය පැහැදිලි කර දෙමින් කර්ණා ඉල්ලා සිටි. මේ ඇත්තටම මෙතන වෙන්නේ මමය නැතිවීමයි. මමයාගේ තියෙන ඒ අඬුවඬු කැඩිලා. මමයා පවතින නම් රූපය, වේදනා, සංඥා, සංස්කාර තියෙනවනේ. දැන් මේ රූප, වේදනා, සංඥා, සංස්කාර පිළිබඳ යෝජනා තියෙන එකක්වත් ස්ථිර වෙලා නැහැ. ඒක නිසා මෙතන මේ මධ්‍යස්ථානයේ සංස්ථාපිත වෙලා නැහැ. ඉතින් ඒකේ සංස්ථාපිත වෙලා නැතුවට ඒ ඇති වෙන්න ඕනේ ඡායා තියෙනවා. ඉතින් එතකොට ඒක බැලුව බැලමට පේන්නේ තාම කැටි ගහච්ච නැති එකක් වගේ තියෙනවා. ඉතින් ඒකෙදී මමයා කුරුදු හිත මමයා කියනවා මට අඩුපාඩු ටික නැහැ. මට අඩුපාඩු ටික දීපන් කියලා. බුදුජානනාංශය කරන්නේ අඩුපාඩු කඩන එකම තමයි. ඉතින් මෙතෙන්දී අඩුපාඩු කඩලා පෙන්නනවා නැවත මමේ කැටි කරගන්න ඕන නම් චේතනාවක් ඉස්සරහට එන්න ඕනේ. බුදුරජාණන් කියනවා චේතනාවක් එන්න දෙන්න එපා. කර්මයක් රැස් වෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් හිතලා කරන මොනවාක්වත් කරන්න නැතුව ওই தත්ත්ව දිකට පවත්වාගෙන යන්න. ඒ தත්ත්වෙදී, ඒ අතරමැදි தත්වයේදී හිත සමතුලනේ වුණොත්, සන්තුෂ්ටි භාවයටපත් වුණොත්, එයාට තමයි නිවනට යන්න පුළුවන්. මේ தත්ත්වෙදී සැක කරනොත් ආපහු වැටෙන්නේ පුරුදු පංචේන්ද්‍රියන් සහ ඉන්ද්‍රිය ගෝචර தත්ත්වෙට. එතෙන් යන තමයි මම උත්සාහ කරන්නේ. මාන්නේ උත්සාහ කරන්නේ, තණ්හා උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මෙතෙන් ඇවිල්ලා ඒ තණ්හාමාන දික්කවල තියෙන විසමරලා අඬු කඩලා පෙන්නලා දෙනවා අපේ ඉස්සරහට යන්න සූදානමක් කැපවීමක් කාය ජීවිත නිරපේක්ෂ කිරීම කාය ජීවිත කියන කෙනකින් අදහස් කරන්නේ සක්කාය දිට්ඨියේ තියෙන නපුර දැනගෙන ඉදිරියට යන්න ලෑස්තිද කියලා. ඒ නිසා මේක අභියෝගතා පරීක්ෂණයක් වගේ. ඒක නිසා ඔහේ බලන්නේ සිටිනවා කියන එක ඔහේ හිටි. ඒකෙන් අදහස් කරන්නේ මම නික්කමෙක් කරනවා. ඉන්නවා හිටියට යාට අඬබඬු නැහැ. ඉතින් ඒ ඉන්න ටික හරි කියනවා ඕකින් ඇති වැඩන්නේ අපි ආපහු යංග රූප බලන්න, ආපහු යංග සද්ද අහන්න, ගන්ධ රස බලන්න කියලා අර ධන තැන්නේ අදින්න හදනවා. ඉතින් ඒ නිසා මේක මේ අභියෝගතා පරීක්ෂණය. මේකට සුතමේ ඥානෙ තියෙන කෙනා බේරෙනවා. කලින් මේ වැරද්ද කරලා යන්න ඉස්සරහට යන්න ඕන කියලා ලෑස්තිල යන එක නා බේරෙනවා. අනිත් කෙනා හිතනවා දැන් අයි තිබුණටත් වැඩිය අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. තිබුණටත් වැඩිය අසා මේ පදනමක් ඇති තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් නොදන්න කට වෙනවා දන්නේ අකා කියලා වගේ ආපවර පුරුදු ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානෙට වැටෙනවා. ඉතින් ඒ වගේ අපි සංසාරේ මෙතෙන්ද ගිහිල්ලා ආපහු වාර කිලෝරක් නැහැ. එතෙන් යන්නේ ඉස්සරහට මේ අර නියම දෘෂ්ටියේ නේ. නියම යෝනිසමනසිකාරයේ නේ. ඒ සංදිස්ථාණ්ඩ යනවා හැමදාම ප්‍රගති පරීක්ෂණයෙන් පරදී. ප්‍රගති පරීක්ෂණේ ඒකට යන්න භාවනාව ඕනේ නැහැ. ඒකට ඕන කරන්නේ තියෙන්නේ දෘෂ්ටිය පිළිබඳ යහ දැක්මක් විතරයි. ඉතින් ඡා එතෙන් ගිහිල්ලා ආපහු එන එක මගේ වචනෙන් කියන්නේ හොදෝද මඩේ දෙමිල්ලක් කරන්නේ. අපෝ යනවා අපෝ වැටෙනවා අපෝ යනවා අපෝ වෙනවා කිය ඒක එහා පැත්තට පයින්න වෙලාවේ සංසාරෙට මේක සැරේ වෙන්නේ ඒක අහම්බයක් සිද්ධ වෙන්නේ ඒක ඉලෙක්ට්‍රික් වෙන්නේ ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් දෙතෙන්නේ ගිහිල්ලා අපෝ ආවා අද එහා පැත්තට යනවා කියන. ඒ නිසා මේ භාවනාවත් ඕනේ සුතමේ ඥානියත් ඕනේ කලබුරුද්දත් ඕනේ ලෑස්තිලා යන එකත් ඕනේ. අර ඔක්කොම එකතු වෙච්ච ලාක තමයි නොසැලී අර පීරත්වයක් ඇති කරගෙන මේ අඩපණ වෙලා තියෙන දුර්වලලා තියෙන කෙලෙස් ඒක මේ සතිය අඩපණ වීමක්වත් සමාධිය අඩපණ වීමක්වත් පරාජයක්වත් නෙවෙයි සතුවචනාංශිකේ ධර්මයේ සජීවී බවට ලකුණක්. අපි වෙලාවේ ධර්මයේ පැත්ත ගන්නවද මායාවේ පැත්ත ගන්නවද කියලා කත් අපි ගන්නේ මායාවේ පැත්ත. ආපහු ගිහිල්ලා අර දන්න ඉන්ද්‍රිය බද්ධ පැත්තට අදින එක තමයි තියෙන්නේ. ඉතින් ඒකට දොස් කියන්නත් බෑ. මොකද අපි දන්නේ ඉච්චරයි. අලුත් ශේෂ්ත්‍රය අපිට රුණැත නිසා අපි නොදන්න දීගට වැඩිය පරණ පුරුදු කණවැන්දුම හොඳයි කියලා කණවැන්දුමට යනවා. මමත් එක තියන්න කණවැන්දුම වෙලා තින්නේ දීගයක් වෙලා ඇරිලා. නැත්තම් කණවැන්දු වෙන්න බෑනේ. ඉවර කරන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන්නේ මේක සඳහායි අපි කමඨාන් සුද්ධ කරන්නේ, මේක සඳහායි ධර්ම සාකච්ඡා කරන්නේ. අන්නේ ධර්මතාවයේ තේරුම් ගන්න මේ බුද්ධ මේ ප්‍රතිපදාවේ දක්ෂකම සාරභම තේරුම් අරගෙන එතනදී ඒ தത്വේට මොනවාක්වත් කරන්න නැතුව හොඳට උහුරු කරගන්න උත්සාහ කරනවා. ඒක මගේ හැබෑ නිවහන වගේ මට උරුම තැන මේකයි කියලා කිසිම චේතනාවක් මෙහෙවීමක් නැතුව ඒක වශී කරගන්නවා කියලා කියනවා. සිද්ධි කරගන්නවා කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා සීසනින් කියලා. ඒ සීසනින් හරහා තමයි අපි ඉදිරියට යන්න ගැඹුරට.